අපි කියන අපි අසාධාරණ නීති කඩනවා. අපි අසාධාරණ නීති කඩනවා. අපි ඒවා එකක්වත් රකින්නේ නැහැ. කම්කරුවන්ට, ගොවියන්ට, දීවරයන්ට, ශිෂ්‍යයන්ට ඒ අනගල කරන බලවේගවල විරුද්ධව නීතිය පාවිච්චි කරන්න යන කොතනද ඒ නීති අපි කඩනවා. අපි ඒ නීති බාර ගන්නෑ. අපි සමාජයේ යහපැවැත්මට හිතකර නීති විතරයි බාර ගන්නෙ. අපි අසාධාරණයට ලක් කරන පීඩිත පන්තියට අයුක්තිය ගෙන එන නීති දිනවනම් අපි ඒවා කඩනවා. මොකද අපිට නීතිය යුක්තිය එකක් නෙමෙයි. අපිට පස්සේ තියෙන යුක්තිය නීතිය නෙමෙයි. අපිට පස්සේ අපි කියන්නේ යුක්තිය පස්සේ සමාජයක් හද